ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුත්සැල්ල ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං අදංතා ධම්මස්සවන කාලෝ අයං අදංතා ධම්මස්සවේන කාලෝ අයං අදංතා නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ. තථාගතෝ සෝයතස්ස භික්ඛවේ ධම්මිනෝ විවතෝ විරෝචති නො පටිච්ඡන්නෝ. ධර්මානුශාසනාව සවන් දීම සඳහා සූදානම්ව සිටින සදහවරපින්වත්නි, ශ්‍රී බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයේ පිළිබඳව උන්වහන්සේගේ අම්මන් තැන්වල දේශනා කරපු දේශනා පාඩ පිටිනවා අපේ අවධානයට ලක් විය යුතු. එබඳු පාඩයක් තමයි අද මගේ අවධානයට ලක් වී තිබෙන්නේ. ඒ අංගුත්තර නිකායේ චතුක්කනිපාති සූත්‍රයක පවතින දෙයක් තමයි මේ මහණීමේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කර වදාරන ලද ධර්මයේ කියන එක විවෘත වූ පමණක් බබලනවා, වැසුමුත් බබලන්නේ නැහැ කියන එක. මේ ධර්ම විනය බබලනවා බබලන්නේ නැහැ කියන එකේ ගැඹුරු අර්ථ උන්වහන්සේ ලෝක දේශනා කළ ධර්මයෙන් ලැබෙන්න ඕන උත්තරීම ප්‍රතිඵලය තමයි සෝවානාදී මාර්ගඵල පිළිවෙලින් නිර්වාණය සාක්ෂාත් වෙනවා. ඒක තමයි ධර්ම විනය විවෘත වුණේ වෙනවා නම් පිළිවෙම ප්‍රතිඵලය. ධර්ම විනය යටපත් වූවොතින් ඒ කියන කොටස සිදුවන්නේ නැහැ. ඒ ධර්ම විනයෙන් සිදුවෙන දෙයක් කියන එක තමයි ඒෙන් අපට සිතන්න තියෙන්නේ. අවුරුදු 2500ක් ආමේ ගමන් මගේදී බුදු සමයේ පැවැත්ම තෙල්ල වුණා වූ යම්මන් කර්ජන හමුවේදී එසේත් නොවැත්තිනම් අවබෝධයෙන් තොරව ක්‍රියා කළ අය හමුවේ භාරකාරත්වයන් තිබූ යුගවලදී බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නා වූ අනාගතයේ සිදුවිය හැකි සිදුවීම සිදු වුණා වෙන්නට බැරිද? ඒවත් අපි මෙතරම් බුද්ධිමත් සමාජයක සෑම නැතත් බුදුන් වහන්සේ වදාළ ධර්මයේ පැනසීම සොයන්නා වූ පිරිසක් සිටින යෝගයක ඔවුන්ගේ සැනසීම ලබා ගන්නට බැරිවීමට හේතුව අපේ බුද්ධිමත්කම මදි වීමද? එසේත් නැත්නම් මේ කියන සද්ධර්මයේ යටපත් වීමද කියන එක පිළිබඳව ඔබට කල්පනා වෙන ඇති සමහර විට. එනිසා අපි මේ සද්ධර්මයේ යටපත් වෙනවා කියලා කියන කාරණේ පිළිබඳව විවෘත වුණොත් බබලනවා, පටිච්චන්න වුණොත් බබලන්නේ නැහැ. පටිච්චන්න වී පවතිනවා නම්, වැසී පවතිනවා නම් ඒ විවෘත කර ගැනීමත් අපසතු වගකීමක් වෙනවා. ලේසි පහසු කාර්යයක් වන්නේ නැහැ. ඒත් දීර්ඝ කාලීන ප්‍රවීමක ප්‍රතිඵලයක් වශයෙන් සංසන්දනයේ තියෙන ප්‍රතිඵලයක් වශයෙන් උන්වහන්සේ වදාළ සතර මහා ප්‍රදේශයන්ට ගැලපෙන ආකාරයේ කටයුතු කිරීම ප්‍රතිඵලයක් වශයෙන් ඇතැම් විට ඒ වචන දෙකේ අර්ථය මාරු කරන්න පුළුවන් සංවෘත වූවේ නැත්නම් පටිච්චන්න වූවේ නොබබලන එක විවෘත වූ බබලනවා කෙනෙක් නවත්වන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඔය වචනේ විතරක් නෙවෙයි මේකට මේ අදාළ වෙන්නේ ඒ පිළිබඳව උන්වහන්සේ දේශනා කරපු තවත් සූත්‍ර ගණනාවක් තියෙනවා පිටකේ. සද්ධම්ම ප්‍රතිරූපක කියලා සූත්‍රයක්. මේ ප්‍රදේශනාවට අපි පැහැදිලි කරලා තියෙනවා. සද්ධර්මීය වාග්ය දෙයක් දේශනා වෙනවා. එතකොට ඒ තුල අදාළ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියලා. ඒක මේ වගේ දෙයක් අපෙන් උන්වහන්සේම පැහැදිලි කරලා තිබෙනවා. සතරන් වගේ දෙයක් වෙනකොට ආපුවම සතරන් අතුරු ගන්න වෙනවා. නමුත් සතරන් වල වටිනාකම අර වගේ දෙයක් කියන්නේ නැහැ. පිටකින් පෙනෙන වර්ණයේ පමණයි ඒක සැබෑ රත්තරන් නෙවෙයි. එතකොට අසද්ධර්මයේ නැත්තම් ප්‍රතිරූපක බොරු රත්තරන් වලටත් සද්ධර්මයේ සැබෑ රත්තරන් වලටත් උපමා කරලා තිබෙන්නේ බුදු පියාණන් වහන්සේ. අනේ ඒ වගේ සූත්‍රයක් පිළිබඳව මින්තර ධර්ම දේශනාවලදී මා ඉංග්‍රීසියක් කරලා තිබෙනවා. ඒකට කියන්නේ සංයුත්තනිකායේ ඕපම සංයුත්තේ තියෙන ආනි සූත්‍රය කියලා. මේ ආනි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ඇයි මෙබඳු උපමාවක් දේශනා කරලා තියෙන්නේ? ඇයි ඒ වගේ අනුතර සංගීමක් කරලා තියෙන්නේ? කියන එක අපේ අවධානයට ලක්වේ. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවක් කල්ති අවධාරන්නේ. භූත තුබ්බං වික්‍රේ දසාරහානම් ආනකෝ නාම මුදින්ගෝ අහෝසි. තස්ස දසාරහෝ ආනකේ ඉලිතේ අඤ්ඤං ආනින් ඕදහිංසු. අහුකෝ වික්‍රේ සෝ වික්‍රේ සමයෝ යං ආනකස්ස මුදින් දස්ස පුරාණං පොක්කර පලං පොක්කර පලතං අන්තරදායිසි. ආනි සංගතෝව අවසිත්තන්ති. මෙන්න මේ උපමාව අපි මොහොතකට කල්පනා කරලා බලමු. අස්සන්නෙන් දහයෙන් කොටසක් බෙදා ගැනීම සඳහා මේ දසරාහණන් කියන කොට සහෝදර කොට්ටාසය ආනකේ නම් වූ මිහි උදරයක් පාවිච්චි කළයි කියලා තියෙනවා. මේ වචනේ ත්‍රිපිටකයේ ව්‍යාකරණයෙන් තියෙනවා. නැත්නම් අය අනදරයක් කියන වචනකුත් ඇතුළත් තියෙනවා. ඉතින් මට මෙතන අනදරේ වුණත් මිහි උදරේ වුණත් කමක් නැහැ. මට උපමා විතරයි වැදගත් වෙන්නේ. මිහි උදරයක් දෙර කියන වචනේ සිංහලෙත් තියෙනවා වීමනින උපකරණවලට එහෙම වී දැනම් අස්වැන්නෙන් කොටසක් මිලා ගැනීම කියන අර්ථයෙන් මේක අස්වැන්න බෙදා ගැනීමට කියන දෙයක් වෙන්නත් පුළුවන්. ඒ අපි සමා කාලේ ගෙදර ගෙරේ ඉන්න කාලේ අපි ගැටලා තියෙනවා බුස්සල කාර්තු එහෙම කියලා ලී වලින් හදපු විමන උපකරණ. ඒවා ලී හතරක් කැලි වලින් කපලා වද්දලා තියෙනවා. තනි කැලලකින් හදන්න බෑ. ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන් බුදුරජාණන් වහන්සේ වදාහරම්. දස්සක පොයරන් සතු ආනක නම් වූ මිහිඳු දෙවියක් තියෙනවා. ඒ ආනකේ දිලා යනවා කාලෙක පස්සේ. ආනකේ ඉලිප්පේ කොටසක් යම් කොටසක් දිලා යන්න පුළුවන්. දැන් සමහර විට අපි ඔය බුහ බාන්නයක් හදපුවාම සමහර විට එලේ සහිත බාල කොටසක් අහුනොත් ඒ කොටස දිලා යනවා. අනිත් කොටසම දිලා. එතකොට ඒ කොටස විතරක් ඇතුළත් වුණොත් නැවත අලුත් කඩියා කරගන්න පුළුවන්. අන්නේෝගේ මේ දසසෝයිර මොකද ප්‍රණායි කියලා කියන්නේ ආනකේ කොටසක් දිරාගිය කලෙ තෙන්ට අලුතින් කැල්ලක් දැම්මයි කියලා කියනවා. ඒකට ඇණේ අනිදම්ම කියලා කියන්නේ. අලුත් ඇණයක් කියන එකේ තේම යකඩ ඇණයක් කියන නෙමෙයි එතන කොටසක්. ඒ විආජිරාගේ කොටස අලුතින් ඉකතු කරනවා. මෙතන පැහැදිලි කරවදාරන්නේ මෙහෙම මේ කැලල කැලල විරාගන යනකොට බහුවෝයිරෝ අලුත් අලුත් එන ගන්න පටන් ගත්තා. එසේ එනදමාගෙන යද්දී ආනකස්ස මුදින්ගස්ස පොරාණම් පොක්කර පරතං අන්තරතයි. පරණිතිවිච්ච ආනකය සම්පූර්ණයෙන්ම අතුරු දහන් වුණා. අනිසංගතව අපිත් සම්පති. අර එන දාපු කොටස අවශේෂ වුණා ඉතුරු වුණා. එහෙම කාලයක් වූයේ කියලා බුදුරජාණන් වහන්සේ උපමායෙන් වදාරනවා. ඒ උපමාව වදාරලා තියෙන්නේ ඊට වඩා වැදගත් කාරණේට. අනේකයි අපි තේරුම් ගන්න ඕනේ. මෙතන බුදුරජාණන් වහන්සේ මේ ආනකය කියන එක උපමා කරලා තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනයට. ඒ ධර්ම විනය කාලයගේ ආලේක ඇවෑමෙන් ඒ වචන අර්ථ වචන එසේ තිබියදී වචනල අර්ථය ඉවත් වෙන ආකාරයට නොදන්නා අයගේ ක්‍රියාකලාපයන් නිසා ක්‍රියාත්මක වෙන බව උන්වහන්සේ වදාහරන. එතකොට කල්යාමයේදී ඉතුරු වෙනවයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ වෙනුවට කවීන් විසින් පද බඳින ලද මිහිරි දේශනා. ඒ පිළිබඳ උන්වහන්සේ මෙසේ වදාහරනවා. අර පෙර කිව්වා වගේ ඒවමේ ඔක්කෝ භික්කවේ භවිස්සන්ති වික්ඛු අනාගත මද්දස්ස. අර අනාගත මද්දානම් යේතේ සුත්තංක තථාගතස්ස භාසිතා ගම්බීර ගම්බීරත්ත ලෝකුත්තර ශුන්‍යත පටිසංයුත්ත තේසු බංජමානේසු න සුසුස්ස සුසුස්සිසන්ති. ඒ වගේ පසු කාලීන වැටෙන යම් යම් අය තථාගතයන් වහන්සේ විසින් අවබෝධකට දේශනා කර වදාරන ලද ගම්බීර වූ ගැඹුරු අර්ථ ඇත්තා වූ ලෝකෝත්තර මංගලික කරන්නා වූ සහ විශේෂ වචනයක් තියෙනවා ශුන්‍යත දර්ශනය. ඉන්නතපටි සම්මුත්තා ඒ දේවල් දේශනා කරන කල්හි ඒවා සවන් දී සිටයි ඒවට කන් යොමු කළ යුතුයයි ඒවා කෙරෙහි අවධානය යොමු කළ යුතුයයි නාන්‍ය පිස්සන් උපත්ති පිස්සන්තියකට කියන්නේ මේවා ඉගෙන ගත යුතුයයි ඒවා ප්‍රත්‍යක්ෂ කර යුතුයයි සිතන්නේ නැහැ. ඒ වෙනුවට ඒතනකේ සුත්තන්තා කවි කතා කාවෙය චිත්තක්කර චිත්ත ධනංජන බාහිරතා සාවක භාසිතා තේසු බඤ්ඤමානේසු සුසුස්සම් අර ගහම්බීර නොව අනුශාසනාවෙන් පිටස්තර දැක්ම ඇති. බාහිර කිව්වහම එතන හදමින් පිට කියන එකෙන් පෙන්වන්නේ කවීන් විසින් පද බඳිනවා. මිහිර සිහිරත් වේද මිහිර ස්වභාවයක ගැඹුරු නාව දේශනාවන් දේශනා කරන කල්හි ඒවා ඇසියුතුයයි ඒවාට කන්නයොමු කළ යුතුයයි ඒවා අධාරණය කළ යුතුයයි ඒවා කටපාඩම් කළ යුතුයයි හිතලා ඒවා කෙරෙහි අවධානය යොමු කරනවා. මෙසේ තථාගතයන් වහන්සේ විසින් වදාහරණ ලද ගම්භීර අර්ථයත්තා වූ ගම්භීර වූ ලෝකුත්තරානං ශුන්‍යතා පටිසංයුත්තා අන්තරධානං භවිස්සන්ති. අර නිවන් මගට උපනිශ්‍රය වෙන්නා වූ සුනිතා දර්ශනයෙන් යුක්ත වූ මේ දහම අතුර දහම. දැන් හිතන්න 2500 ගමන් මගේදී අපට මේ දැන් ලැබිලා තිබෙන්නේ ඒ සුනිතා දර්ශනයෙන් යුක්ත වුණ අවු නිමන් මග ධර්මයේද? නැසේ නම් අපි කාටවත් කවුරුත් දෝෂ දර්ශනය කරත් නොකලාට අර පරණ ආනකේ වෙනුවට අලුත් ඇන දැමූ ආනකේද අපට දැන් ලැබිලා තියෙන්නේ කියන එක පිළිබඳව අපි හිතන්න වෙනවා. අපි කොතරම් පාරමිතා සම්පූර්ණ කරන් මනුලොවට ආවත් මනුෂ්‍ය ප්‍රතිපන්දිය ලබා තිබුණා. ඒකට වාසනා ගුණේ ලබාගෙන ඇවිත් තිබුණා. ඉර පායන් නැති විට මල පිපෙන්නේ නැහැ වගේ සද්ධර්මයේ හරියට ශ්‍රවණය වෙන්නේ නැත්නම් අපේ ප්‍රඥාව අවදි වෙන්නේ නැහැ. ඒ නිසා මේ අපට ඇහෙන්නේ සද්ධර්මයේමද? එහෙම නැත්නම් අර වෙනස් කළ විකෘති කළ විකල එහෙම නැත්නම් ශුන්‍යතාර්ථය ඉවත් කළ කවීන් විසින් පදවමින් පිටසල ගන්නා වූ නොගැඹුරු දේශනාව. මේ පිළිබඳව කතා කිරීමේදී අප කිසියෙකුටත් විදවන් හිම කල්පනා කරන්නේ මේ සතාගත වචනය ඇත්තද? ඇයි මෙහි මේකක් දේශනා කරලා තියෙන්නේ? එහෙනම් එදා තිබුණ දේ වෙනුවට අද වෙන දෙයක් තියෙනවද? වෙන දෙයක් තියෙනවා නම් ඒක භාවිතා කළ පමණින් සිදුවන දේ තමයි අර ධර්ම විනයෙන් ලබන්න ඕන ප්‍රතිඵල නැති එක. එන මොකක්වත් නෙමෙයි. තේරුම් ගන්න ඕන කාරණාව මේකයි. සාමාන්‍යයෙන් මිනිසා සහ තමයා මම උදාහරණයක් ගන්නවා. මිනිසා සක්‍රියයි. මිනිසා වගේම ඇඳුම් ටික අඳලා තඹේ කුමුරක සිටියෝ. මිනිසා වගේ මට තියාරන්නේ කවලංකත්තක් දාලා ඔය පිටිච්ච ඇඳුමක් අඳලා නේ මම පෙන්වන්නේ. ඒ වගේ. ඈත පිට බලන්නේකොට මිනිසා සහ තඹයා අතර වෙනස හොයාගන්න බැහැ. විශේෂයෙන් සකලයන්ට නැත්නම් පක්ෂීන්ට මේ මිනිසෙක්මයි ඉන්නේ කියලා වුන් කුඹුර අතර යනවා. මොකද මිනිස් හොයාගන්න බැරි නිසා. මෙන්න මේක සම්පූර්ණයෙන් හිතාගන්න. සද්ධර්මයේ මනාව වැටගෙන තුරු සද්ධර්මයේ සහ සද්ධර්ම ප්‍රතිරූපකේ අතර වෙනස මේ සමාජයයිට තේරුම් ගන්න බැහැ. වුන් හිතන් ඉන්නවා සමහර විට මේ අපි සද්ධර්මයමයි භාවිතා කරන්නේ. කොත් මෙතරම් සද්ධර්මයේ භාවිතා කරලත් ඇයි ප්‍රතිඵල ලැබෙන්නේ නැත්තේ කියන්නේ. ඒ නිසා අපි අද කාලේ යොමු කරමු තේරුම් ගන්න උත්සාහ කරන්න මේ පෙරණි ආනකේ කුමක්ද? එන කුමක්ද? මේ වෙනස හඳුනා ගන්නට අපි අපේ කාලේ යොමු කරලා උත්සාහයක් ගන්නවා. මේ වි මගේ අවධානය යොමු වෙන්නේ මෙන්න මේ කාරණයට පළමුවෙන්. ත්‍රිපිටකයේ අදාරගෙන යන විට කියවන විට බොහෝ සූත්‍ර දේශනාවල විශේෂයෙන් සීහසේනාපති සූත්‍රය සහ උපාලි සූත්‍රය සහ අනිකුත් ත්‍රිවිධ ප්‍රධාන වශයෙන් සවිස්තර තියෙනවා මේ පාර. සූත්‍ර දේශනාවල සවන් දුන්න අයගේ ප්‍රකාශයක් දකින්න හම්බ වෙනවා. මේ ප්‍රකාශය තියෙන්නේ අද සූත්‍ර දේශනාවේ අද ඔවුන් බුදුන් හමුවට ඇවිල්ලා කතා බහකට දැඟ නමස්කාරකට අපේකත් පසුක ඉන්නවා. බුදුන් වහන්සේ විමසූ කරුණකට පිළිතුරු සපයනවා. ඒ පිළිතුරෙන් සෑහීමට පත් වෙන ශ්‍රාවකයා බුදුන් වහන්සේගෙන් අවසරilla අසිතනාත් සංඝවහන්සේගෙන් පිළිමක් කරනවා. උභහන්සේ වදාළ දෙය මත වැටුණාය. අද පටන් මම පෙරවන් සරණ ගත වුණු උපාසක කෙනෙක්ට සලකන සේක්කයි. මේ අපි දකින දේ තමයි වත්මන් සමාජයේ අපි ධර්මානුශාසනාවකටමත් වෙන ත්‍රිස් විතර සහිත පංචශීලී පිළිපදවල ධර්ම දේශනාව ආරම්භ කළාට තිරෝගුරු බුද්ධි ආනන්දාන්තේ කිසිම දවසක ධර්ම දේශනාවට මත් වෙන ත්‍රිත තෙරසන් පෙරවන් සරණගත කළ බව ආනන්ද හාමුදුරුව සඳහන් කරලා නැහැ. ඒ වගේ සම්පතක් උපුටා දක්වන ලබන විංශරයිතුමාගේ ප්‍රකාශයක් මා ඔබට එතුමන් බණ අසාරද ගහනොත් වැඩ කළ වැඩම කළ අවස්ථාවේදී මාර්ගඵල ලාභී උනායින් පසුව කළ ප්‍රකාශයක තිබෙන්නේ සසර දුකින් මිදීමට පෙරුවන් හර වෙන සරණක් නැත කියලා කිව්වයි කියන්නේ. එතකොට මේ පෙරුවන් හඳුනාගෙන තියෙන බිම්සරය තුන මාර්ගඵල ආදිත්‍යයක් සමග ඉන්නහාට සසර දුකින් මිදීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගයයි මේ ත්‍රිවිධ රත්නයේ සරණ කියලා කියන්නේ. ඒ අපට දකින්න හම් වෙන පුරාණ අනකේ වර්තමාන සමාජයේ තන විට වර්තමානයේ බහම්පාසල් ග්‍රන්ථවල පවා කියනවා මේක කියවීමෙන් සරණ යන්න පුළුවන් කියලා. පෙරවන් සරණ පතාවක් දේවතාවක් තුන් වතාවක් කියවීමෙන් දුතියම්පි ප්‍රතියම්පි කියන එකේ තේරුම සිංහල සම්ප්‍රදාය දෙවනක් තේරුමක් කියලා එදෙනවා. ඒක දැකිනවා මුදුතුව පෙරවන් සරණ ගත වෙන්න පුළුවන් කියලා. හොඳයි අපි හිතමු මොහොතකට මොකටද මෙහෙම ඒ ළමා කාලයේ තෙරුවන් සරණ ගත වුණු බෞද්ධයෝ එන්නට බැරිද අපි සමීක්ෂණය කරලා බලුවොත් එහෙනම් අද එල්ලුම් ගස්සට නියමයේ ඉන්නේ බෞද්ධයින් අතර යම් පිටසක් ඉන්නවා කියලා මම හිතනවා. එතකොට වුන් තෙරුවන් සරණ ගත වුණ නිසාද අපරාධයක් කොට එල්ලුම් ගස් ගියේ? තෙරුවන් සරණ ගත වුණ නිසාද ගත නොවුණ නිසාද? තෙරුවන් සරණ ගත වුණා නම් අපරාධයක් කොට එල්ලුම් ගස් ගන්න සිදු වෙන්නේ කරන්නේ එහෙම අපරාධ එමනම් මේ වාචික පෙරවන් සරණ ගත වීම තුළ වචනින් කියවරුණාම පෙරවන් හඳුනාගෙන සරණ කරගත්තේ නැති නිසා තමයි ඔවුන්ට පසු කාලීන ඔවුන් කරන අපරාධ හේතු කරන ජීවිතෙන් අන්දි ගවන්න සිදු වෙලා තිබෙනවා. ඒ නිසා වචනින් කියවීම පමණින් මේක වළංගු වන්නේ නැහැ කියන එකයි මගේ අවබෝධය. ඒ පිළිබඳව මම ඔබට මින්තර ධර්ම දේශනාවක මතක් කරලා තිබෙනවා. දුසියම් පිටියන්ති ආවේ කොහොමද කියලා. ඒක ආවට ගියාට කියන එකක් නෙවෙයි. බුදුන් වහන්සේගේ ප්‍රකාශයන් කි පැහැදුනා වූ උපාලි ගෘහපතිතුමා නැත්නම් සීසේනාපති. ඒ පැහැදීමට තමයි පළමුවෙන්ම ඔබ වහන්සේගේ ධර්මයේ පැහැදිලීමට සම් පෙරුවන් සරණ ගත වෙනවා. ඔබ වැනි ගෘහපති ප්‍රාදේශීය නායකයෙක් හිතාමතා තීරණය ගන්නවා. කලබල වෙන්න තේකා. කියලා කිව්වම තමයි අනිකුත් ශ්‍රාවකයෝ නම් මෙලහතාන බෙර ගහලා ඉවරයි මම ඒගොල්ලොන්ගේ ආගම සාවයි කියලා ඔබ වහන්සේ මට තාමත් ඉගහක දෙනවා. ඔබ වහන්සේ කිහි දෙවනවත් පැහැදුනා මම දෙවනවත් පෙරුවන් සරණ යනවා අන්න දෙතියම්පිය අපතෙන්. ඊට පස්සේ උපාලි වදාළ වික්‍රියක් තමයි මම මගේ නිවසේ අනිත්‍යෘතකෙන් ධම්මටක් පවත්සන් ගියා. මම ඊට පස්සේ ඒක දෙන්නේ නැහැ කාටවත්. බුදුරජාණන් වහන්සේ වදාරනවා නෑ ඔබ කාට හරි දන් දුන්නා නම් ඒක දෙන්න. ඒක දෙන්න නවත්තන්න කාරණයක් නැහැ. ස්වාමීන් වහන්සේ ගැන රටේ පුත්‍රය අය ගැන කියන්නේ රටේ තොපයයි කියන්නේ කාටවත් දන් දෙන්න එපා අපිට විතරක් දෙන්න කියලා. කියනවා ඒ කියන. ඔබ වහන්සේ මට ඉදහස් දෙනවා මම දීපුවාටත් දන් දෙන්න මම තෙවනුවක් පැහැදුනා. ඉතින්පත් තෙවනුවක් මම පෙරවන් සරණයි. එහෙනම් මේ අපේ පළමුවක් දෙවනුවක් තෙවනුවක් කියන එක සිංහල සම්ප්‍රදායක් හෝ බෞද්ධ සම්ප්‍රදායක් කියලා ලඝුකත ගන්න අවශ්‍ය නැහැ. ඒක ත්‍රිපිටකයේ තියෙන පැහැදීම සහ වඩා පැහැදීම සහ වඩා පැහැදීම කිනුසුණාට තියෙන්නේ. දැන් මෙහෙමනම්. බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර දේශනා ශ්‍රවණය කළ ධර්ම ශ්‍රවණය කළාය ධර්මයේ වැටහීමෙන් තෙරුවන් සරණ ගියා. ඒ ධර්මයේ විදක්වත් අසන්න නොලැබෙන කුංචි වරතල්ලු නැත්තම් අපේ පෞල ලෝක දින දරුවෝ සම්ප්‍රදායම්පරාවෙන් සම්ප්‍රදායෙන් මේක කියන. ඒ කියන එක වැරදි හෝ එපා කියන නෙමෙයි මම මේ සූදානම් වෙන්නේ. එතනින් සෑහීමටපත් වෙනවා නම් දැන් මම පෙරවන් සරණ ගිහිල්ලා කියලා හෝ ඒක සතර දුකින් මිදීමේ සරණ කරගන්න සීලයක් බවටපත් වෙනවා. ඒ පෙරවන් තියන්නේ සතර දුකින් අත මිදීමක. ඒ දුක දැනගත් දුකට හේතුව දැනගත් අයට දුක නැති වූ තැනක් කියලා දැනගත්තාම ඒක නැති වූ තැනටපත් වෙන්නට අනුගමනය කරන්න තියෙන ආව මාවත තමයි මේ පෙරවන් සරණ ගත කරගන්නේ කියලා. එහෙමනම් අද වන විට පෙරවන් සරණ ගත වීමේදී අපිට හමුවී දෙන්නේ මිහිඳු බෙරේද ඇනද ඔබ තේරුම් ගන්න වෙනවා. මා එසේ කියන්නේ මේ පෙරවනට අපි කතා කරන වාචික අර්ථයේ ඉක්මවා ගිය අර්ථක් පිටකයේ තුල තිබෙන බව තේරුම් ගැනීමෙන් පසුයි. පූර්ණ කාලිනෝ මේ පැය මට මේකට ගන්න පුළුවන් නමුත් එහෙම මම ගන්න කැමති නැහැ. එකක් ඕන නම් පැහැදිලි කරන්න. බුදුන් සරණ යමි කියු පමණින් බුදුන් හඳුනා ගන්න ඕන සරණ යන්න. බුදුරජාණන් වහන්සේ කියලා මනසේ පුද්ගලයෙක් හදාගෙන යාගේ සරණයි කියලා සිංහලට පරිවර්තනය කරගත්තට මේක සිදුවන්නේ නැහැ. බුදුන්ව වදාරනවා බුදුන් බුදුන්ුනේ කවුදද කියලා. ඒක සංයුත්තිකායේ කන්දකනිකායේ කන්දකනිපාතේ කියලා විදිහකට තියෙනවා. මේ සලායතන වර්ගයේ කන්දක වර්ගයේ කොයි විදිහකට තියෙනවා සලායතන වර්ගයේ කොයි විදිහකට තියෙනවා. දෙකෙන්ම කියන්නේ එක දෙයක්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය හේතන් මම යෝත යතෝ හමස්මින් යසොමේ අත්තා. ඒකට කියන්නේ මම මගේ මගේ ආත්මය කියලා. මෙහෙම දකින්න සාක්කල් මම ලෝකෙට බුද්ධත්වයට ප්‍රකට කළේ නැහැ. දෙවියන් සහිත බමුණු සහිත මරුන් සහිත මේ ලෝකයේ මේ ස්කන්ධ පංචකයේ දායක සියලුම දේ. මේකන් මම මේතෝ හමස්මින් නොමේ සෝවත්තා. මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. යයි ප්‍රත්‍යක්ෂ අනේකයි ප්‍රවේදිත කියලා කියන්නේ. එතන දවසයි මම සම්මා සම්බුද්ධ කියලා ලෝකෙට වදාරේ කියන්නේ. එතකොට පංචස්කන්ධේ අනාත්මයයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ ප්‍රථමයෙන් ප්‍රත්‍යක්ෂ කරගැනීම සම්මා සම්බුද්ධ. සසර දුකින් මිදීමට පංචස්කන්ධේ අනාත්මය උන්වහන්සේ දැකලා දාලා අන්නයක් එක පිළිගත්තොත් එම ඔවුන් පැත්තේ පුරුෂික ඇති දෙයකින් තරව අනුබුද්ධ නම් වූ තත්වයට පත් වෙන්න පුළුවන් තෙරවාදී සම්ප්‍රදායට අනුව. එතකොට එහෙමනම් ඒ බුද්ධ නම් වූ තත්වේ සරණ නේද අපි කරගන්න ඕනේ. බුදුන් කියා සරණ යන්ත කෙනෙක් අවුරුදු 80කට පසු නොහිටි කල ඉන්පසු එහෙමනම් පෙරවන් සරණව අවලංගු වෙනවායි කියලාද කියන්නේ. උන්වහන්සේ ලස්සනට පැහැදිලි කරලා දානවා තමා මේ தත්ත්වයට පත් වෙලා ඊළඟට මා ගුරුවරයෙක් හොයාගලුවා. අනිත් සියලු කාරණා කටයුතු වල ගුරුවරයෙක් සිටියට මේ සඳහා ගුරුවරයෙක් සිටින නොසිට බැවින් තමා ධර්මයේ ගුරුකට සබඳා ගත්තා. අදට ඒ බුදුන් තත් ගුරුවරයා වුණා වූ ධර්මයේ නිරවුල් වුණාම අනිත්‍යකත් වේදේ සිදු වෙන්න පුළුවන් නේ. ධර්මයේ සරණ යනවායි කියලා තියෙන සීදෙනකකින් ඇහුවොත් සර්මයාතු ධර්මයේ කුමක්දයි කියනවා ඇතිද? සුබේ ඥානන් වහන්සේ වදාළ ධර්මයේ කියයි සූත්‍ර දේශනා කියලා කියයි පිටිපිටකේ කියලා කියයි ධනපත කියලා කියයි. එහෙම වනවල වැඩි තිබෙන වචනයකින් මේ සිද්ධිය සිදුවන්නේ නැහැ. ගැඹුරු අර්ථයක් තියෙනවා. උන්වහන්සේ දේශනා කරපු තැන් තිබෙනවා. ධර්මයන්ට දීපු ගැඹුරු අර්ථයක් තිබෙනවා. ඒවා හොයලා බලනකොට අපට වැටහෙන කරුණක් තමයි. විශේෂයෙන්ම දහම් සොඳ සාරිත්තුමා වැනි කෙනෙක් ගැන කතාවේ තියෙන ධර්මයේ හොයන ගියාම වනාන්තරයේදී ධර්මයේ හමු වුණායි කියලා කියනවා. සක්‍රයයන් දේශනා කළාය සීල බුදුරු දේශනා කරන ධර්මයේ කියලා. ඔබ දන්නවද ඒ ධර්මයේ අනුකුණක්ද කියලා? සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්ම භවය ධර්මයයි. ගැඹුරක් මා මේ කතා කරන්නේ. සුතඥන කියලා කතා කරන්නේ දීහෝ පැවිදිස්සෝ පුරුෂ සංස්කාරයන් ගැන කිසිවක් නොදත් ඒත් ඒවා නිත්‍ය සුඛ ආත්ම කොට ගත්තා වූ අය. ඒ සංස්කාරයන් නිත්‍ය සුඛ ආත්ම කොට ගත්තා වූ අය කිසිවිටක ධර්මයේ සරණ කරගන්නේ නැහැ. සරණ කරගන්න උන් ධර්මයේ දන්නේ නැහැ. සංස්කාරයන් ගැන කතා කරද්දී තේරුම් ගන්න. සංස්කාර කය වශයෙන් ගත්තොත් කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියලා කතා කරනවා. සසම්භාරික කයක් ඇති නිසා තමයි. කාය සංකාරය ආස්වාද වචී වචී සංකාර සංඥා වේදනා මනෝ සංකාරය වචී සංකාරය විතක්ක විචාර මනෝ සංකාරය සංඥා වේදනා කියලා. නමුත් සබ්බේ සංකාරා කියවම මිනිසා සඳහා විතරක් නෙමෙයි කාම රූප අරූප තුන් භාවයකම අදාළ වෙනවා. එතකොට ආස්වාස වාපයක් හෝ මේ වචී සංකාරයක් හෝ නැන්නේ මේ මනෝමය රූප තියෙන අතර. එවිට සංකාරයන් සරියුත් මහ රහතන් වහන්සේ සංගීත සූත්‍රයේ වදාහරලා තිබෙන පරිදි අවිජ්ජාපත්‍ය සංකාරා කියලා කියන තැන එකතු කරන දේවල් වලට බාහිර ලෝකේ තියෙන කිසිම වස්තුවකට නෙමෙයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එකේ තේරුම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සත්‍යය පුණ්‍ය අපුණ්‍ය කර්මයන් රැස් කරනවා. රැස් කරන පුණ්‍ය අපුණ්‍ය කර්මයන්ටයි මේ සංඛාර කියලා කියන්නේ. මේ සංඛාරගත අර්ථය එන්නේ අනාගත ඵලයක් තිබුණු ඵලයක් හට ගැනීමට සමත් වෙන බැවින් සංඛාර කියලා. සංඛාර රැස් වෙන්නේ සංඛාර නිච්චකට ගන්නව වයිද. එහෙනම් මේ සබහා අනාගත විපාකයක් තුලින් සිදුවේ. එකකට අපුඤ්ඤාදි සංකාරයක සංකාරයක් ඒ නිසා මිනිසාට දුක් විඳින්න සිදු වෙනවා සෙත් සම්බස්සත් වෙලා ඉදලා අනන්ත දුක් විඳින්න සිදු වෙනවා ඒ අවිද්‍යාව තුළම සංකාරයක් තමයි මමගේ හැඟීම තුළ එකතු කරන්නා වූ පුඤ්ඤාදි සංකාරය ඒ තුළ මිනිසාට දුකින් නිවීමක් සිදුවන්නේ නැහැ මිනිසුන් අතර ආයවරම් බැලහෝ දෙවියන් අතර කලක් ඉන්න පුළුවන් වෙනවා මේ ඉක්මාගේ අය බුද්ධ කාලෙට පෙර සිටි අය මේ කාම ලෝකයේ අරමුණු ඉක්මවා යමින් ඒ සමතයන් වැඩිමේ ප්‍රතිවලයක් වශයෙන් ඥාන කුසල් උපදවා ගන්නවා. එවිට ඔවුන්ගේ මම බවට පත් මේ ඔවුන් උපදවාගත් ඥානෙ. පව් කරන්නාට පව් මම, පින් කරන්නාට පින් මම, උපදින භාවයේ තුල සංඛාර මම කොට ගැනීම තුල ඥානලාභියට ඥානෙ. දැන් මේ කොතනක හෝ මම වෙනවා නම් ඒකට තමයි නිත්‍ය සුඛාත්ම කියන්නේ. බුදුන් වදාරනවා බුදු පියාණන් මහන්සේ වදාරනවා බුදුර ලෝක පහල වුණත් නැතත් මේ ස්කන්ධ ලෝකයේ තුල පවතින සියතා ස්වභාවයේ සත්‍ය නම් සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඒකට අනිත්‍ය දුක්ඛ අනාත්මයේ වැසි නිත්‍ය සුඛ ආත්ම මතුවීම සද්ධර්මයේ යටපත් වීමයි. තේරුම් කියන හැමදෙනාම මේ සංස්කාරයන් මොනවද කියලාවත් හරියට දන්නේ නැහැ. සම්විල බලන්නකෝ ඒ අවමගුල් උත්සවයකදී ඔය ගිය අනුශාසන අහිම කරනකොට සංස්කාර කියන්නේ මොනවද කියලා අනිත්‍ය කියන්නේ මොනවද කියලා ලෝකයා හිතන්නේ ඒ මියගිය පුද්ගලයා මිය යාම තමයි අනිත්‍ය. හටගත්තමව කුතෙන් දැන් නැති වුණා අනිත්‍ය. එහෙම දුක් වෙන දෙයක් නැහැ. එහෙම මේ දැසින් බලන එළිය සිදු වෙන සිදුවීම් වල ඇති වෙන නැතිවීමට තමයි බොහෝ දෙනා තවදුරටත් අනිත්‍යයි හිතන්නේ. එහෙම සද්ධර්ම ප්‍රතිරූපකයක් නොවේද? එහෙම අසද්ධර්මිය නොවේද? මොකද බුදු පියාණන් වහන්සේ වදාරන්නේ බාහිර වස්තු ගැන කිසිවක්. කන්දක වර්ගයේ පුරා විමසලා බලන්න. මොනවාද අනිත්‍යද නිට්ටද කියලා අහන. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහට අයිති දේවල් අනිත්‍යද නිට්ටද. එන යමෙක් අනිත්‍ය හෝ නිට්ට බලන්ට ඕන ඇස් දෙකින් පස් බාහිර ලෝකේ බලලා නෙවෙයි. ස්කන්ධ පංචකයේ තියෙන දේවල් අසුරගත්තුකක් යන්නේ අය කියලා කෙන ස්කන්ධ පංචකයේ ඉදින් වටහාගත්ත නැති අයට ඔවුන්ට එහි උපදින හැම දෙයක්ම චිත්ත සුඛාත්මයි. දැන් එතකොට බුදු පියාණන් වහන්සේ වදාළ දේ දා අපි භාවිත කරන්නේ හදාගත්ත වෙනත් අර්ථයක්ද? අන්න අලුත් එන පැරණි මෙරතඳ යතුරුදහන්නේ අලුත් තැනක් වස්තුනා. මේ පිළිබඳව මා පැහැදිලි කරපු කරුණක් තිබෙනවා. ඒ මහා පරිනිර්වාණ සූත්‍රයට අමතරව පරිනිර්වාණ සූත්‍රයක් තිබෙනවා ත්‍රිපිටකයේ. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය. ඒ සක්‍රියා තමයි බුද්ධකුච්ච නිමකට ස්කන්ධ පරිනිර්වාණයට පත් වුණයින් පසුව බුදුන් වෙනුවෙන් මේ අනිත්‍යව සංඛාරා උපාදෝය ධම්මින උපජ්ජිත්වා නිරුද්ධ්‍යන්ති තේසං රූපසමෝසුකෝ කියන ගාථාව කියලා තියෙනවා. එන් කියන්නේ බුදුන් වහන්සේ ඒ සංඛාර සංසිඳවාගෙන කළ යුතු ගමන ගියා වැඩ කටයුතු නිම කරගත්තයි කියන්නේ. ඒ වළංගුවන්නේ බුදුන් රහතන්ට පමණයි. ඒ අද සමාජය ආරම්භ කරන්න කිසිම චාරයක් නැති. ඔව් පින් කියන දෙයක් හඳුනාගත්තේ නැති පුද්ගලයෙක් මේ ගියාපුවම අපි ඔවුනෙන් මේ අනිත්‍යව සංඛාරා ගාථාව ඒ සමාප කරනවා. ඒ ගාථාවේ අනිත්‍ය කියලා වචනයක් තියෙන එක තමයි අනිත්‍ය වෙන ඉගෙනීම කියලා හිතන්නේ. එහෙම නැත්නම් අර මිනිස්සයා ඉපදුනා නියගී එක තමයි අනිත්‍ය කියලා හිතන්නේ. දැන් මේ සද්ධර්ම ප්‍රතිරූපකම නේද? මේ ඇන නොවේද? බුදුන්ට පමණක් දේශනා කරන්නට වළංගු රහතන් වහන්සේ වෙනුවෙන් පමණක් භාවිතා කරන්නට වළංගු සත් ධර්මයක් ඇතුළත් ගාථාවක් තමයි අනිත්‍යව සංඛාරා. උන්වහන්සේලා අනිච්චව සංසාරා කියන ගාථාවේ තියෙන අර්ථය ජීවත් සිටියේදී ප්‍රයෝජනට ගත්තා. ඒක සාක්ෂාත් කරගත්තා. එහෙනම් මේ අනිච්ච සංඛාරා කියන ගාථාව තියෙන්නේ මරණයෙන් පසු කියන්නට නෙවෙයි. මම ඒක කියන්නේ නැහැ මරණයෙන් පසු කියන්නේ පාහුවේ වරදක් කියන එක. නමුත් සැබෑ නිවන් මඟ සොයන ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙකුට නම් මේ සර්පේ පසක් කොටගත යුත්තේ ජීවත්ව සිටියදී. එහෙත් ඔහු එවිට ඔහු මේ ගාථාවේ සඳහන් ධර්මයේ වළංගු භාවයට පත් කරගත්තා වෙනවා. දැන් එහෙමනම් මේ ගාථාවේ අර්ථය තේරුම් අරගෙන හැසිරෙන කටයුතු නොකර ඒ ගාථාව මරණයේදී පමණක් භාවිතා කරන විට ඒක අලුත් තැනක් ඉන්නේ නැද්ද? ඉන්නවා තේරුම් ගන්න වෙනවා. එනිසා තෙරුවන් සරණ යාම ධර්මයේ තේරුම් ගැනීමෙන් සිදු වෙන දෙයක්. ඒක බුදුන් වහන්සේ වදාළ භාෂිතේ නැත්තම් පුරාණ දෙයක් අම්බ. ඒබඳු කිසිදු අදහසක් නැතුව තේරුම් ගැනීම කින්තරෝ වාචිකෝ කියෝනා මේ වචනේ දැන් අපිට අන්තරණ ගිහින් කියලා එතනින් මිහාට කිසිදුයක් හොයන්න නැතුව ඉන්නවා. එතකොට ඒක දමාපු යන්නේ. මේ යන දැන්නේ කවුද කියන එක හෝ ඒ යන දපු අය වැරදි කරුවන් කරන එක නෙමෙයි අපට ඕන කමක් තියෙන්නේ. විවතෝ විරෝචිතනෝ පටිච්චන්නෝ කියන එක හොයාගන්න. ඉතින් ඊළඟ ක්‍රියාකලාපයන්ට එනකොට අපි තවත් මේ නිබඳු එන කීපයක් පිළිබඳව විස්තර කරන්න වෙනවා. බලන්න ඔබේ සම්ප්‍රදාය තුල මේ පරලෝක ගියාම ඔබේ ඥාතිවරයෙක් අනිවාර්යෙන්ම අපේ සම්ප්‍රදාය තුල අපි කරන දේ තමයි මතකස්තයෙන් පින්දීම සානතරව ධර්ම දේශනා කරවාගෙන හද්දාපේ දානයක් බණක් කියලා පින්දෙන එක. බුද්ධ කාලීනව වැළුවොත් එහෙම පින්දීම කුමක් කෙසේද කරලා තියෙන්නේ? හොඳින් බලන්න. ජානසෝනි බමුණ අහනවා අපි සදහෙන් දන් දෙනවා පරිස්කාර පූජා කරන අය ලැබෙනවද මේ ගියායට? අදාළ තැන පිටියොත් ලැබෙනව නැත්නම් නෑ බුදුහාමුදුරුව අදාළ. ඔවුන් කරලා තියෙන්නේ පරිස්කාර සහ දානේ පූජා කරන එක. මේ ගියාය සඳහා. තිරෝකඩ සූත්‍ර වෙන සූත්‍රවල සඳහන් කරන්නේ මේ ගියාය සඳහා පින් දෙන්න අවශ්‍ය නම් පිළිපෙන්න අවශ්‍ය නම් දානේ දෙන්න දානේ සහ පරිස්කාර පූජා කරලා පින් දෙන්න. ඒ තමයි ආපු සම්ප්‍රදාය. පිටිකේ ආදාරලා බලන්න නැත්නම් කාගෙන් හරි අහලා හරි බලන්න දන්නේ නැත්නම්. තිරෝගුරු බුදු පියාණන් වහන්සේ ලෝකහල වී පුරා 47 ශතක් දේශනා කරන ලද එක්කදු ධර්ම දේශනාවක හරි මේ ධර්ම දේශනාවෙන් ලබන ලද පින පරලෝකීය ඥාතිවරයා අනුමෝදන් වෙත්වායි සමාර කරන ලද ධර්ම දේශනාවක් තිබේද? එකක්වත් තිබේද? එකක්වත් දෙයින් කියන්නේ පිළිගුරු බුදු පියාණන් වහන්සේ සත්‍යයේ අවබෝධය සඳහා ධර්ම දේශනා කරලා තිබෙනවා විනා පින් දෙන්න බන කියලා නැහැ. කාලානුරූප මේ වෙනස් වී ගොස් අද ඇතැම් නිවෙස්වල එය පුණ්‍යෝත්සවයක් වෙනුවට ඉංග්‍රීසියෙන් පාටියක් කියන තැන බවට පත් වෙලා යන්නේ නැහැ. සහභාගීත්ව ප්‍රදර්ශනය කරන්න තාපුවයි. තැන්තැන් වලට වෙලා එළිය කතා කරගෙන ඉන්නවා බණහන්තවාදී වෙලාවන්නේ. අදමුන් ළඟින් යන්න බෑ මත්තන් ගන්න. දෙදර අයට බණ ටිකක් අහන්න වෙලාවක්. ඔවුන්ගේ හැසිරීම් කතාව තුළ ප්‍රදර්ශනය වෙන්නේ නැද්ද මේක මේදී කෙනාට පින්දීම සඳහා කළ බණක් කියන්නේ. අන්න මා විරුද්ධ ඒකයි. බණ තියෙන්නේ තේරුම් ගන්න ඒ පින්දීමට ලබු කළෝ පින්. මේ සමාජයේ බණහන් නැති පුරුෂක් බවට පත් වෙනවා. ඉනිසා ඒක තේරුම් ගන්න වෙනවා. බුදුන් වහන්සේ වදාරන්නේ චිරෝකුද්දේශු පිට්ඨංකි සම්දිසින් ඝාතකේසුච ද්වාරබාහස් සම්ත්‍යාගම් ප්‍රාණසකම්. මේ නියගිය පුද්ගලයාට තමයි චිරෝකුද්දයා කියන වචනේ විවහාර කරන්නේ. මේ කියන් පසුව පරදත්තූප ජීවියෙක් වුණොතින් ආගම් ප්‍රාණසකම් ගරන් ආපහු වැඩිමින් තමන්ගේ ගෙදරට පටන් ගරම් කියන තමන්ගේ ගෙදරට කියන්නේ ආගම් ප්‍රා කියන ආපහු වෙනවා. ඉන්න තැන් පෙන්නනවා සම්දි සිංහාට හතරමං හන්දියෝ තුන් මං හන්දිය ගෙදර හැරෙන තැන ජනලයක් පිටුපස තුන් මහුණස්සන්ගේ මුල්ලක දොර පිටුපස අන්න උන් පින්ගන් දෙනවා නම් එන්නේ තමන් ගිලිමසකෝ තමා යන තැන පින් දෙන්න ඕන අය ගැන කතා කරනවා ඥාති නිස්සා සකා කියන වචනින් අම්ම තාත්තා අක්කනන්ගේ ආදී වශයෙන් අපේ පරම්පරාවේ පවතින ලේනෑම ඉනි අය එක නැත්තම් නෑකම ඉක්මවා යන ආකාරය හිතුවක්කම් පවත්වාගෙන ගියාය. එක නැත්තම් පාසල් කාලේ පටන් නැත්තම් වැලි පිළිවෙතට අනේක දේ හිතුවක් තමයි මේ සමාඥාත්මික සසකා කියන වචන තුනේ අර්ථය. ඒ අය කරන්න ඕන දෙයක් කියලා. වර්තමාන ප්‍රවණතාවය මේ අර එතනෝල් ගෙන්වීම වගේ ජාතිද්‍රෝහි ක්‍රියාවන බැවින් එහෙම නැත්නම් කුඩු ගෙන්වීම වැනි ජාතිද්‍රෝහි දේශද්‍රෝහි ක්‍රියානි විරෝධී ක්‍රියාවන බැවින් කාටවත් එකා කියන්න හෝ වැරදි කියන්න බෑ. නමුත් සවන් දීලා බලන්න. මේ සමාජයේ විද්‍යාලිකාප බලය. සංවිද්‍යාලිකා දෙකක් තියෙනවා. ඒ අපට අද හරියට ධර්මානුශාසනහන් හම්බුනේ. සවන් දීලා බලන්න. ඒක ධර්මදේශනාවක් දේශනා වෙන්න ගියොත් දේශනාව විනාඩි 35කින් නවත්තන්න කියලා ඔබට සම්බ වෙනවා. කාලය ඉවරයි කි. මුලත් අගත් ඉක්මක් සඳහා බෙදාගෙන තිබෙන්නේ. නාම ලේඛන ටිකක් කියලා. නියදී අයගේ සහ ඒ සඳහා අනුග්‍රහ දක්වන අය. දැන් මේක නොකියා කියන්නේ මේ බණ කියන්නේ පින්දෙන්න කියලානේ. අන්න එනියක් දාපු කෙනා. මෙන්න මෙයයි තයිම පින්දෙන්න අවශ්‍ය මොකටද නමුත් පින්දීම සඳහා බණ කියන්නේ. එහෙම නැමනේ කාරණාව. මේ සද්ධර්මයේ තියෙන්නේ මිනිස්සුන්ට තේරුම් අරගෙන Tamange දුර්වලකම් හදාගන්න. පින්දෙන්න දානිසහ පරිස්සාරක. එනිසා මේ ධර්මස්වණයේ කියන එක පින්දීමට ලඟ වුණ ගමන් කවුරු හරි දාපු අලුත් ඇණයක් ඒකේ අර්ථ නැහැ. බුදු පියාණන් වහන්සේසේ නොකළා නම් ඒකේ කලබාවට පිටකේ නැත්නම් අපි මේ හඳුන්වාන දෙන දේවල් ප්‍රගතිශීලී කියලා හිතනවාද? මේවෙන් සිදුවෙන්නේ අර ධර්මයේ කියන කොටස යටපත් වෙන එක. ඇණවලින් අර්ධය කෙරෙන්නේ නැහැ. මේක බුදුන් වහන්සේ වදාරලා නැහැ. හවල්ලේ කෑමයක් හවල්ලේ කෑමයක් කියලා දිගින් දිගටම. නමුත් අලුතින් එන දාගෙන යනවායි කියලා තියෙනවා. එතකොට පුරාණ වේල කඳ නැති වෙනවා එන පමණක් පිටකේ. අපට අවශ්‍ය සද්ධර්මයේ විවර නොවි. ඒවට අදාළ වචන පමණක් භාවිතා වෙනවා නම්. මේ වචනවල අර්ථය බුදුන් වදාළ ආකාරයට නොව සරල ආකාරයෙන් නම් විග්‍රහ කරන්න. එතකොට පුරාණ බිර කඳ අතුරු දහන් වෙලා නෙවෙයි තියෙන්නේ. ඉන්න මේ පිළිබඳව ඔබ කල්පනා කරන්න ඕන. අපි තව කීපයක් කොහොම අරගෙන කතා බහ කරලා බලමු. බුදු පියාණන් වහන්සේ අදාළ ධර්මයක කියනවා රාග විරාග මනේජ මසෝක. ඒවා සියල්ල දුරු කරන ධර්මයක්. එතකොට මේ ධර්මී රසාස්වාදය ජීවිතයකින් අහන රසාස්වාද වගේ වේදික එකක් නෙවෙයි. නැතුමකින් ලබන වින්දනය වගේ වේදික එකක් නෙවෙයි. ඒ බාහිර සමාජයේ ඉබඳු යහපත් දේවල් ලබන වින්දනයට අපි කියන්නේ කාමයන් විඳිනවා කියලා. බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයන් තුළ ඉබඳු දේවල් තිබුණ බවක් පෙනෙන්නේ නැහැ. නමුත් කාලානුරූපව අපි දකිනවා අපේ සමාජයේ අපි මේ වැඩි වේටපත් වෙන තුරු ළමා කාලයක් පසු කරන් ආපු සමාජයේ විවිධ ධර්ම දේශන අක්‍රම තිබුණා. මා දැකපෙන ආලෝක දමනේ ධර්මදේශනාවක් නෙවෙයි නාට්‍යයක්. දෙවියන් වහන්සේ ඉන්න ආලෝකයක් අත්හඟගෙන යන යකාට දමනය කරනවා. දැන් මේ බලන් දෙන්නේ බණ අහන්න දෙන්නේ යකා දමනේ නැති බලන්න. ආයි මා දැකපෙන ආසන දෙක භාෂා දෙකකින් ධර්මදේශනා කරනවා. භාෂා තුනක් ගන්නවා නම් තුනක් කියන්න පුළුවන්. පාලියෙන් තිබුණේ සිංහලෙන් කියන එනිදිත් උන්නේ බලන්න මේ ධර්මදේශන මේ දේවල් ජනප්‍රිය වුණේ නැත්නම් රඳා පිටින් නැත්නම් ඉතිහාස ආස්වාද යන බවක් නැති නිසා. නමුත් එහෙම මේ දැසින් බලන්න තියෙන දෙයක් නෙමෙයි බුදුදහම. අයං ධම්මෝ පඤ්ඤාවන්තස්ස. මෙව දහම ප්‍රඥාවන්තින් සඳහා. ප්‍රඥාවෙන් දකින්න ඕන දෙයක්. ඒ නිසා ඒක ගීත සවනං හෝ නාට්‍ය දස්සනං හෝ නෙමෙයි කාලෙන් ධම්ම සවන. එතකොට ඒ විදිහට තවත් ටිකක් ඉදිරියට යන විට මේ ධර්මදේශනාවන් රසවත් සම්බන්ධින්ට අපිට ජාතක කතා බිහි වුණා. ඒක තවත් ගද්ද ක්‍රමයක්. මේ ගද්ද රසයෙන් පවතින ජාතක දේශනාව ඊට පස්සේ අපහු කවියට නැගෙනවා. දැන් අර ජාතක පොතේ තියෙන කතාව කවියෙන් කියාගෙන යනවා දැන් අපිට කවි බණ කියලා. තවත්සයි විරුද්ධවටත් නගනවා ඒක. කවි බණ විරුද්ධවම මද්‍රව්‍ය ගෙන්වීම හා සමාන අපරාධයක් නොවන නිසා වැරදි කියන්න බෑ කාටවත්. නමුත් රාගවිරාග මනේජ මසෝකම් වලින් බැහැර යනවා නම් නිවන් මඟ කරා යන පුද්ගලයාගේ අවධානය වෙනත් පැත්තකට යොමු කිරීම නොවේද නිවන් කරා. අපි හිතමුකෝ දරුවෙකුට අධ්‍යාපන ඉලක්කයක් තියෙනවා කියලා. ඒක ඒ කරා යන්න තියෙනවා. ඔහුට අතරමඟදී ලැබෙන කුසලතාය හේතු වෙන ත්‍යාග ප්‍රදානයන්ම වෙනත් යෝජනාවක් කරනවා කවුරුහරි. දැන් ඉගෙනගත් විතර හැකියාවක් කරනවා. ඒකට අවධානය යොමුනොත් මොවිලක් හෙදිමිනවනේ. අන්නේ වගේ සංහාක්‍රය සංහාවසේ අවබෝධ කරගෙන සේකර වෙන සහයන ගමනේදී සංහාව වැඩෙන පැතිවලට යොමු කිරීම අවධානය වෙනත් පැත්තකට යොමු කිරීමක් ඒවත් මායාව විසින් ප්‍රවතන ලැබීමක් ඒකට වැටෙන්නේ නැද්ද? තේරුම් ගන්න මේ කාරණා. පසු කාලීනව මේ ප්‍රබන්ධයන් නැත්තම් අපි කියන ජයමංගල ගාථා වෙන දේවල් සංගීතයේ යොදා ගායනා කරන ලබනවා ගායක ගායිකාවන් විසින්. ඔවුන් ගායක ගායිකාවන්ට සංගීතයේ භාවිතා කරන්න බාධාවක් නැහැ. මේ පියරෙන් පියර මේක අර කුඩා කුඩා ශික්ෂා පද අතහැරලා යන ක්‍රමයේ වගේ වැඩක් නම් මේ පෙන්නන්නේ. උඩු අටකේ කන කතාව වගේම තමයි මේක. ඌ ඈත තියා කියන්නේ දැක්කට කන්නේ කියලා. නමුත් ටික ටික ඌ ළඟට ළඟට ඇවිත් ගහතකට වෙලා අන්තිමට ගහතකට කන්නේ කියලා කාලා ඉතිර කරගන්නවා. ඒක මේක පියවරෙන් පියවර වෙන දෙයක්. සම්බද විහාරේ කියන ලස්සන කතාවක් පොත. දැන් මේ අනුකරණය ඊළඟට අපිට අහන්න ලැබෙනවා බුදු ගුණ ජීවිතයක් නැවුණත් සමහර විට වෙනත් දේවල් ගැන සංගීතය දාදේශු. පැවිද්දන් විසින් කියම ලබනවා. ඒකට ඒවත් ධන බවට පත් වෙනවා ඒවත් ධර්ම දේශනා බවට පත් වෙනවා ඊට පස්සේ ධර්ම දේශනාවට සංගීතයක්ම කියලා. ඒක පෞද්ගලික දෙයක් වෙන්න පුළුවන්. ඊළඟට සමහර විට ජාතක කතා චරිත කතාවකට ආයෙත් සංගීතය දෙන්න පුළුවන්. දැන් මේ තමයි දැනන්නේ අපි. පියවරෙන් පියවර බුදු සමයත් කාමයේ විඳින්න ඕන නැතන දක්වා පරිවර්තනය කරගන්නේ යනවා. කාමයේ කියන එක බාහිර ලෝකේ තියෙන දෙයක් නෝ සිටි හදාගත්තු දෙයක් නැවත නැවත පුරිත කර ගැනීමක් අවශ්‍ය ගැනීමක් කියලා ඒක හැදලි කරන්නේ. එංගයි හිස්සසාර දෙයක් වශයෙන් පෙන්වන ලබනවා. නමුත් අපි පියවරෙන් පියවර අරුබුදු ආකිතේලට හේතු කෑව කියන කතාව අපි පියවරෙන් පියවර බුදු සමයේ සියල්ලත් කාමයේ විදින තැනට යොදා ගන්න යනවා. නැතදී අපට අසන්න ලැබුණ දෙයක් තියෙනවා. අතවත් මගේ ළමා කාලේ මතකයක් තියෙනවා. ඔය තරලොස්සපත් පිටින් අද්දායකයෙකු එච්.ආර්.ජෝති කාලගෙන සායිතින් මේ ගීතම සංගීත සම්දර්ශන වලින් නරඹලා තිබෙනවා. ඒකට කියන්නේ කානිවල් කියලා. මේ කානිවල්ක ඇතුල් වෙන්න නොමිලේ වුණාට ඇතුල් වෙන පස්සේ දීපේ ප්‍රශ්නේ මේ ඇතුළ තනිකු දුරාචාරත් ඔක්කොම තියෙනවා. ඒකයි ඒකට සම්දර්ශන සංකානියෝ කියන්නේ. මේ කානියෝ සංකල්පය කානිවල් නුනට ඊළඟට බුදු සමයේ සඳහන් වෙලා තිබෙනවානේ ප්‍රතිපත්ති පූජාවයි අමිත පූජාවයි දෙකක් තියෙනවා. ප්‍රතිපත්ති පූජාව තමයි අග්‍ර වෙන්නේ. අමිත පූජාව කරාට වරදක් නැහැ කියලා. ආමිත පූජාව නැමැති ලේබලේ යටතේ ඊළඟ ප්‍රවණතාවයන් තමයි අගනුවර මුල් කොටගෙන සායින් අනතුරුව මෙසත් පොතන් වැනි සමෝලට අර ඉදහස් වෙළඳ කලාපේ වගේ කලාප හැදෙන්නේ ඒ වගේ කලාප හැදෙන්නේ දැන් විහාරස්ථානයේ තුළ පූජනීය තැනක් පවහන්වත් ගලවන් එන්නේ නැති විදිහට ඒකේ යම් කිසි අපේ සංස්කෘතිය තුළ ආරක්ෂා වෙනවා පවහන්වත් දාගෙන ඉන්න බැරි නම් එහෙනම් ඒකට පුරාවසූ ගෝතු ආචාර්යෙ දෙන්නේ නැහැ ඒ විහාරස්ථාන පරිබාහිරව මේ කලාප හදාගත්තම ඒ කලාප වල තියෙන නැට්‍ය ගීත වාදිත සූත දර්ශන ආදී සියලු දේවල් නෙවෙයිද? අනුතරව රහසිගතව ඒ වාතක සුරාවසු නිරාචාරය ඇතුළත් නොවේ කියන්න පුළුවන්ද? පාලනය කරන්නේ කවුද? ආ ලොකු දේවල් වශයෙන් මේ සමාජයේ ඉදිරිපත් කරන සංවිධානය කරන අය තවදුරටත් මේ ධර්මයට වින නෙවෙයිද කරන්නේ? ඔවුන් කාමයන් නිදවන්ට පිටක් පොතනොත් යොදා ගන්න ලබනවා. ශ්‍රාවක පිටක් කාමයන් යොදා ගැනීම සඳහා කාමයන් සඳහා යනවා ලබනවා. අන්තිමට පුරාණ දෙරකඳ නැති වී යන පමණක් ඉතිරි විය කියන බුද්ධ වචනේ නේද මේ? අපි ආමිෂ පූජාවන් 99ක් කරන අය බාහිර පත් වෙන අපිට පත් පූජාව කරන්න ඕන නැත කියන තැනට යන්න වෙනවා. එහෙම වෙන්න දෙන්න බෑ. වැඩි වෙන්න තෝර ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් කියලා. ඒක දක් ගම්බික්කේ දේමාන පූජාව යටෙනම් ධම්ම පූජාද බුදුන් වහන්සේව කරනවා. පූජා දෙකක් පවතිනවා. අංශ පූජා සහ ධම්ම පූජා. ඒ වුණාට මෙතෙන් අග්‍ර වෙන්නේ එනම් ප්‍රාථමික පූජාවට යන්නේ අපි අග්‍ර පූජාව තෝරා ගන්න නැහැ. ඇයි අග්‍ර පූජාව කරන්න බැරි? පොය දවසක් ආපමණින් හෝ සුදු ඇඳගත් පමණින් හෝ පූජන ස්ථානයක විගත පමණින් හෝ මේ අග්‍ර පූජාව කරන්න බැහැ. ඒකට මූලික වෙන්නේ මොනවද? ඒකට මූලික වෙන්නේ ධර්මය. දැන් ධර්මයේ වැසුනේ කෙසේද? ධර්මයේ යුතුය අන්නේ කෙසේද? ඒක අගට කියන්නේ නැත්නම් මේ ධර්ම දේශනාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා මා කලකපතන් පිටින අදහසක් තමයි මේ ඔබට විවෘත කරලා දෙන්නේ. මේ ආනි සූත්‍රයෙන් පෙන්වන ලද ඉදිය නැත්නම් අනතුරු හැඟවීම මේ සමාජයේ අතීතයේ පටන් අද්දක්වා එනකොට තිබිලා තිබෙනවා. බුදුන් වහන්සේ වදාලා අර අර්ථ ගම්භීර ධර්ම ගම්භීර ලෝකෝත්තර ශුන්‍යත පුන්සාවෙන් යුක්ත. ඒවා දේශනා කරනකොට ඒවා බණ නෙවෙයි. ඒක අභිධර්මයේ හරිනු පෙරන දෙයක්. ඒවා අහන්ත උන ධාරණය කරන්ත උන සාන්නම කරන්ත උන දීවලින්ත උන කියලා හිතන්නේ නැති. ඒ වෙනුවට අර සරල දේන කවිසින් විසින් පදම් වියදම ධර්මයේ බවට පත් වෙන්නේ. දැන් පෙරුම් ගන්න පුරාණ බිරකද තුමක්ද අලුත් වෙන තුමක්ද? තව නිස්පාදනය කරා ගැනීම මම මේ කතා කරන්නේ. බොහොම අනුකම්පාවෙන් කතා කරන්නේ කාටවත් නුම්කඩු කියන දොස්පත් කියන නෙවෙයි. මේ තුලින් සිදුවෙන හානිය තේරුම් ගන්න. මොකන්ද මේ? අර්ථ ගම්භීර, ධර්ම ගම්භීර, ප්‍රතිේද ගම්භීර, දේශනා ගම්භීර, ශූන්‍යත කියලා කියන්නේ. මහායාන දර්ශනේ හරියට තියෙනවා ශූන්‍යත දර්ශනේ කියලා. නමුත් මේ ශූන්‍ය තියෙන වචනේ අපේ සිංහලට ඇවිදින් තියෙන විදිය ගත්තාම ඒක බුදුදහම තේරුම් ගන්න බාධාවක් වෙනවා. නැතිවරන් සංසාරිස්සුල හැම මේ ඡන්ද පොලක ඡන්ද ශූන්‍ය කරන්නේ බිඳුවයි ඒකට. ධර්මයේ තේරුම් ගත්තොත් තමයි තේරුම් යන්නේ බුදුරජාණන් වහන්සේ අදාළ ධර්මයේ මොකද්ද ශූන්‍යතාව මොකද්ද ශූන්‍යතාව දැක්සනේ කියන්නේ. මේක වැරදි විදිහට පෙන්වන්නත් පුළුවන්. දැන් බලන්න මේ අප හමු වෙන ලෝකයේ තියෙන ද්‍රව්‍ය සංඛ්‍යාත ලෝකයක් විවිධ සතා සතුන් ගස්සල් විද්‍යා මූලදාවි විද්‍යා කරන මූලදාවි වල සෑදීමක් විදිහට ද්‍රව්‍ය ලෝකයේ විද්‍යා කරනවා වගේ බුදු පියාණන් වහන්සේගේ විග්‍රහයන් විපාක තියෙනවා. මේ සියල්ලට මුල් වෙන්නේ ශක්තියන් හතරක්. ඒක දකින්න පුළුවන් දේවල් නෙමෙයි පඨවි ආපෝ තේජෝ වායු. සමහර අය ඔබට තින් දිනදී පස්සලන් කියලා වචනයක් හදලා කියනවා. ඒ වචනේ එදුවට වෙන්නේ නැහැ. මම ගුණයන් නැහැ තමයි කියන්නේ. අන්තිමේදී ලෝකයේ විද්‍යාත්මක වෙනුත් බාහිර ලෝකයේ මේ හතරේ එකතුවක් සාධිලියාවක්. ඒ හතර අතර වෙන මොකක්වත් ලෝකෙ ඉස්තරව පවතින්නේ නැහැ. එහෙනම් පඨවි ආපෝ තේජෝ වායු හතර අතර අනිත් ද්‍රව්‍යයන්ගේ ලෝකෙ ශූන්‍යයි කියනත් පුළුවන් කාට. බලුවම විඥාණයට ඒකත් ඇත්ත වගේ දෙනවා පිළිගන්නත් පුළුවන්. මත ඇරිලක් තියෙනවා කියන කීමක් තමයි. ඊට වඩා ගැඹුරු කරුණක් මේක. මතක තියාගන්න. බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම් සොයාගෙන යන විට උන්වහන්සේ අනිත්‍ය කතා කරලා තියෙන්නේ ස්කන්ධ පංචකය තුල. සාහුලවාද සූත්‍රය අරන් බලන්න. සඳකෝවාද සූත්‍රය අරන් බලන්න. නකුලපිට සූත්‍රය අරන් බලන්න. මතක් වෙන කීයක් මාමේ කියන්නේ ඔබ මොකද මේ ගැන හිතන්නේ? රූපය අනිත්‍යද නිට්ටය, වේදනාව අනිත්‍යද නිට්ටය, සංඥා අනිත්‍යද නිට්ටය, සංකාරය අනිත්‍යද නිට්ටය, විඥාන අනිත්‍යද නිට්ටය. ඒ බුදුන් වහන්සේම සූදීය. අප රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ හරියට තේරුම් ගන්න නැතුව ඒ තුල අනිත් දුක්ඛනාත්ම බලන්නේ නැතුව බාහිරින් අනිත් දුක්ඛනාත්ම කතා කරන තාත්කල්ලේ සද්ධර්මයේද අසද්ධර්මයේද ඒ පුරාණ බෙර කනද හැනද තේරුම් ගන්න. මේ විඥානයේ කියන්නේ තේරුම ඕනෑම දෙයක් හරි කියලා කියන එක. එනිසා ඒකට හරි කියලා කියනවා නම් ඉතින් එතනින් අතර වෙනවා. එනිසා බුද්ධ කාලයේ හිටපු විවිධ චින්තකයන් වට අදහ දෙනෙක් හරි හිටියා ඒක ඇත්ත කියලා පිළිගත්තා. උන්ට ඒක ඇත්ත වගේ පේනවා. අදත් ඒ වැරදි කරන අය නිතරම වැරදි කරන අය ඔක්කොම වක් කරන්නේ උන්ගේ මනසට ඒක හරි වගේ පේන නිසා. ඒකයි මාය උපමංච විඥානං කියන එකේ තේරුම. එනිසා විඥානයේ දැක්මට වහල් වෙලා බුදු සමයේ ගැඹුරු පය ගන්නට බෑ. පඤ්ඤාපි කිංදම්පි කරෝති කියලා කියනවා. සංඥාවෙන් කරන දේයි විඥාණයෙන් කරන දේයි දෙකම කරන්න ප්‍රඥාව අවශ්‍ය වෙනවා. ප්‍රඥාව අවදි කරන ධර්මයේ වසාදමමින් අපි අවදි කරන්නේ මිනිස් සිද්දවන් පාණේ ආයත ලෝභ දේශ මොහනං ඒකට දිනු වෙන සමාධියක් කියලාද කියන්න පුළුවන් වෙන්නේ පිරිහෙන සමාධියක් කියලාද. මා දකින දේ න්යායි. අපි බාහිර වශයෙන් ආමිස පූජා වලින් මේ පූජනීය ස්ථානයන් අලංකාර කරමින් කොතරම් මේ දේවල් කරන්න ගියත් ඒ මේවා කරන අයට පිළිසිදෙන්නට පුළුවන්. මිනිසා දුකටපත් කරන ලබන ලෝභ දේශ මොහයන්ගේ වර්ධනය දශමයකින්වත් පාලනය වන්නේ නැහැ. ඒ ඔස්සේත් එක වැඩේ. එවනම් බුදුන් වහන්සේ ලෝට පහළ වී අපේක්ෂා කළේ කුමක්ද? තින් කළ මිනිසුන් වී ලෝකේ යවණේකද? රූපය රූපී මත ලෝක ලබාගැනේකද? සසරේ අවිද්‍යෝනේකද? අවිද්‍යාව දුරු කරන්නේකද? සසරේ ඇල්දීම අවිද්‍යාව ප්‍රත්‍යකට ගත්ත දෙයක්. අපායි හරි දිව්‍ය ලෝකේ හරි මිනිස් ලෝකේ හරි රූපය රූපී බ්‍රහ්ම ලෝක හරි සුද්ධාවාස හැර අවිද්‍යාව තුල යන තැන ගමන. ඒ දේවල් උපුරා ගන්නා වූ අයටත් ඒක හරි වගේ පේනවා නිසා තමයි උන්නේ යන්නේ. මේ දී තමයි මාර සංකල්පය වැදගත් වෙන්නේ. මාරයා ඇත්තට එන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඉදිරියට ආව කියලා කෙනෙක් පිස්සලාද. ඔබ ඉදිරියටත් මාරයා කවදාවත් සැබෑ ස්වරූපයෙන් එන්නේ නැහැ මම මේ මාරයා කියලා. ඔබ නොමග යවලා ඔබ කරන වැඩේ හරි කියන හැඟීමෙන් තමයි එන්නේ. ලකින්නාත් පිළියාරි නම් දෙන්නට බානේ හරි භාවනා කරන්නට භාවනා තමස භාවනා කරන්න භාවනාව හරි ප්‍රාදී වශයෙන් ඕකමත් හරි කරලා පෙන්නනවා. පර්මායිකින් සදාහන් කළ පරිදි අපරාධ වෙන නිසා අරබි කියන්නත් බැහැ. නමුත් මූලික ඉලක්කය කරා යන ගමනේදී ඔබේ අවධානය පැහැර ගන්නා වූ බොහෝ තැන් තිබෙනවා. ඔබ වෙනත් පැතිවලට යොමු කරන ලබනවා. සුභත් තාපසතුමා අවිද්‍යටපත් වෙලා බිම්සාර රජධානි වලට ගිහිල්ලා බිම්සාර රජතුමාගේ යෝජනාව පිළිගත්තා නම් එහෙනම් ਉਹ රජකම් කරන්න පටන් ගන්න වරනවා බුදු වෙන්නේ නැහැ. උන්වහන්සේගේ ඉලක්කය අතෑරියේ නැහැ මේ අතරමඟදී හම් වෙන පුංචි දෙයක් සඳහා. ආලකාර ආලාර කාලම් උද්දකරාම් පුත්‍ර බග්ගවැණියයි ගාවට ගිහිල්ලා ඒ ධ්‍යාන උපදවාගෙන කිසිම මේ පරිස්පාලනය කරන කිව්වහම පරිස්පාලනය කරන්නෝ ඒවා එතන නතර වෙන්න කල්පනා කළේ නැහැ. උන්වහන්සේට තිබුණා තව ඉලක්කයක් කියලා. ඔබට බෞද්ධ පෞල් කිතුනා නම් නිර්වාණය anu කුමක්ද මේ ඉලක්කය හම් වෙනතුරු මා නිවත්තා අධික්කම බුදු සමය සඳහන් ආදර්ශ පාඨය. මා නිවත්ත මා කියන්නේ අර්ථේ නෝ අර්ථේ නෝ නවතින්න. නිවත්ත නවතින්න. නවතින්න එපා. ඉදිරියටම යන්න. මේ ධම්මගේ සද්ධර්මය හම් වෙනතුරුද ඉදිරියටම යන්න ඕන. ඔය පුංචි පුංචි දේවල් සෑහීමටපත් වෙලා දැන් අපිට ඔක්කොම හම්බුනායි කියලා. නෑ මේ සමාජය තුළමද අපි දකිනවා එහෙම. යම් යම් තැන්වලට ගිහිල්ලා එතන පමණයි සත්‍ය තියෙන්නේ කියලා රැවටිලා මුලා වෙච්ච අය හරියට ඉන්නවා. තේරුම් ගන්නනේ. ආර්යා එහෙම තමයි උගුල් වටවන්නේ. ඔබට හමු වුණා නම් හමු වෙනවා නම් එය පරණ බෙර කඳම විය යුතුයි අලුත් ඇන දැමුවෙක නොවිය යුතුයි. මතක තියාගන්න අලුත් ඇන දැමුව කිසිවකගෙන් අර පරණ වෙන කඳින් කරන දේ කරන්නේ නැහැ. දැන් කුමක්ද මේ අර්ථ ගැඹීර ශුන්‍යත කියලා කියන්නේ? ඔබ දන්නවද මිනිසෙක් මෞකසින් දිවි ජීවිත අවසානයේ මේ යාම සම්මුති මරණයන් බවත් මිනිසෙක් හෝ සතා සතුන්ගේ සිත සිත්යිසිකයන් මොහොතකින් ඉදදී නැසෙන මරණයක් මිනිසුන් ළඟ සාපේදලා අවසිදු වෙන බවත් ඒ බුදු සමය ස්කන්ධ පංචකයාගේ ඉදදී මැරීම වශයෙන් හඳුන්වන බවත් ස්කන්ධ යනු නැවත නැවත හට ගන්නා වූ රාශියක් කියන අර්ථය ස්කන්ධයන් හට ගන්නට අපකනාසයේ දිය කය කියනවා ඉන්ද්‍රයන් පහ මනෝද්වාරයේ බලපාන බව මේ ස්කන්ධ හටගන්නේ මේ එකකින් බවත් නිගන්තරේ. ඇතෙන් නම් රූප, කනෙන් නම් ශබ්ද රූප, නාසයෙන් නම් ගන්ධ රූප, දිවෙන් නම් රස රූප, කයෙන් නම් පොත්ථබ්බ රූප, මනසින් නම් ධම්ම රූප බවත්. ඒ රූප ආරම්මණය අපි පෙර පුරුදු පරිදි වේදනාවෙන්, ශබ්ද ප්‍රේක්ෂාවෙන් සිරක කායත් විඳින බවත්. ඒ විඳීමට රැවටීමේ වශයෙන් හඳුනා ගන්නා බවත්. රැවටීම නෙමෙයි හඳුනාගන්නේ වේදනාව හඳුනා ගන්න බවත් හඳුනා ගැනීමට රැවටීම වශයෙන් මේ සංඛාර වන බවත් ලෝභ මෝහ දේශනාව කිසිදුයින් විඥාණයෙන් හඳුනා ගැනීම ප්‍රවිඥාණය කියන බත් විඥාණයන දෙයක් නොවන බවත් පින් කරනට පින් හරියයිද පව් කරනට පව් හරියයිද මෞඛ්‍යන්ත ප්‍රස්ථාන කොට මෞඛ්‍යවාස්ථානේ හරියයිද ධාන වර්ධනට ධාන හරියයිද හොරකම් කරනට හොරකම් හරියයිද මේ විඥාණය අනුමත කරන ලබන අනුමාන කරන ලබන එනිසා විඥානයට මුලා වූ අය ඔය එක එක දර්ශනය ආගමික දර්ශනයන් කරගෙන ඒක පාන දර්ශනයන් ඒවා හරි කියලා ඒ පස්සේ යන පිස්සු ඇතිව. මාය උපමාන්ච විඥානයන් බව දන්නේ නැහැ. දැන් මේ විදිහට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කතා කරව සිද්ධිය වර්තමානයේ ඇසට අරමුණක් හමුවන එක සිදුවෙන දෙහි විශ්ලේෂණයයි. තව පැත්තකට කතා කරන්න පුළුවන්. ඇසට අරමුණක් හමු වෙනවා. ඉන්න සංගති පාස්සෝ ප්‍රසාදී ගෝච රූපය චක් විඥාන ඇසේන පසපච්චයින ස්පර්ශය තමයි වේදනාවට පත් වෙන්නේ. මේ ඇසේ අරමුණ හමු වෙන තැන කනේ ශබ්ද අරමුණ හමු වෙන වේදනා පච්චය වේදනාව විඳින්න ගිහිල්ලා තමයි වේදනාවට බැඳෙන්නේ අනිත්‍ය අනුස්තරේදී. වේදනා පච්චය සංධාන වේදනාව අනිත්‍ය අනිත්‍යයි. වේදනාවට බැඳුන නම් තණ්හා පච්චය උපාදාන ජාතිරා මරණ. දැන් එතන වේදනාවේ කවුද ඉන්නේ? වේදනාවට තණ්හා කරනවා කියන්නේ වේදනාව මම. රූපේකන සංඥා සංකාරයේ තියෙන ගත්තත් රූපේ ආරම්මණය මම, යනු මම. සංඛාරය යනු මම, විඥානය යනු මම. පංචස්කන්ධේම නිත්‍ය වුණ ගමන් ඒක මම වෙනවා. ඒකට පංච උපාදානස්කන්ධය. දැන් පංචස්කන්ධේ මමත්වයේ නියුක්තයි. පංචස්කන්ධේ මමත් වෙන්නේ උත්තරං ඒක පංචපාදානස්කන්ධයයි එනිමා වෙන්නේ තණ්හා අනුසීතු කරමින් හැවතුපටක් සඳහා ඉවන්තරෙන් මෙසේ මේ පංචස්කන්ධ උපාදානස්කන්ධකින් භාවිතා කරන්නාට කියන පුතම ජනයයි කියලා. ඔහු දකින් ඇති අනිදුක්ඛානාත්මයක් නැහැ. ඔහු ළඟ එතන තියෙන්නේම නිත්‍ය සුඛාත්මය. දැන් බුදු පියාණන් වහන්සේ මේ මුලාවෙන් මේ උගුලෙන් මිදීම සඳහා බුද්ධත්වයටපත් වී සොයාගත් ධර්මයේ කුමක්ද? රූප වේදනා සංඥා සංඛාර විඥාන නැත්නම් පස්ස වේදනා සංඛා. ඉතින් සංස වේදනා සංඛා උපදාන බව වෙනුවට මේ අරමුණ ස්කන්ධ සමූහයකින් යුක්තයි. හඳුනා ගැනීමට එසේ පහළ වීම අවශ්‍යයි. නමුත් ශූන්‍යයි. කුමකින්ද ශූන්‍යයි? මමත්වෙන් ශූන්‍යයි. ඔන්න ශූන්‍යතා දර්ශනය. මමත්වෙන් යුක්ත වූ තමයි මත උපදින්ට යන්නේ, අනාගත බුදුහාමුදුරුවෝ හම්බෙන්ට යන්නේ, පෙරම් පොළ බුදුෙන්ට යන්නේ, නැත්නම් ඊළඟ මෙරළ නිවන් දකින්ට යන්නේ. මේ සේරම මේ ස්කන්ධ පංචකය හඳුනාගත්තේ නැති ස්කන්ධ පංචකය මම කොට ගත්තා වූ අයගේ තමා අනාගතයක් තියෙන්නේ. ඒගොල්ලෝ නප්පජප්තන් තිනාගතා නෙමෙයි පජප්තන් තිනාගතා. උන්ට අනාගතයක් තියෙනවා. හදාගත්ත. නමුත් බුදු පියාණන් වහන්සේ වදාරනවා වෙනත් සූත්‍ර දේශනාවල මේවා තිබෙනවා ධර්ම දේශනාවක් වශයෙන් තවත් පැහැදිලි කරන්නම් ඉදිරියේදී. එනිසා තේරුම් ගන්න. ධර්මයේ අනු රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකයේ සදා ස්වභාවය අනිදුක්ඛානාත්ම බවයි. අධර්මයේ අනු රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකයේ නිත්‍ය සුඛාත්ම කොට ගැනීම හෙවත් මමගේ මගේ ආත්ම කොට ගැනීම. ඒක ධර්මයේ වෙන්නේ නැහැ. මේ ස්කන්ධ පංචකයේ නිත්‍ය සුඛාත්ම බවෙන් ශූන්‍යයි. මේ ස්කන්ධ පංචකය මම නම් වූ මුලාවෙන් ශූන්‍යයි. මේ ස්කන්ධ පංචකයට තමයි දුක්ඛ ආනන්ද වහන්සේ ලෝකේ කියලා වදාරන්නේ. එන්නම් සංගතිකස්සෝ පස්සපච්ච වේදනා වේදනා පච්ච සංහා උපාදාන ජයතරාම මෙහෙමයි ලෝකේ හටගන්නේ කියලා වහන්සේ ලෝක සූත්‍රය වදාලා. ඒ ලෝක සූත්‍රයේ ලෝක නිරෝධය වදාරන කොට දාලා පස්සපච්ච වේදනා තස්සායව සංහාය අපේත විරාග නිරෝධ. අන්නේ සංහාව ශේෂ වෙන්නේ නැතුව ඔබට ඉවර කරන්න පුළුවන්. අන්නේ නම් මේ වේදනාවට තණ්හා කරන්නේ නැත්නම් වේදනාව අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ ඇති වෙනව නැති වෙනව තමයි නෝනින් අපිට අනිත්‍ය මෙතන. මේ අනිත්‍යස් වරද්දගෙන තියෙන්නේ. පිටලා අනිත්‍යක් හදාගන්නවා අනිත්‍ය කියලා හිතන්න හදනවා නැහැ. නැහැ ඉතින් සිතුවිලි හටගන්න එක නැති වෙන හැමෝම ගාව සිදුවෙනවා. ඒකට බුදුන් වහන්සේ නෝනින් දකින අනිත්‍ය කියන්නේ. ස්කන්ධ පංචකයක් හටගැනීමේ කි උපාදානයෙන් තොරව අල්ලා ගැනීමෙන් තොරව ඒ ශේෂ වීමත් තණ්හාව ශේෂ වීමෙන් තොරව නැති වෙන දකින්න පුළුවන්. එනෝනින් දකින අනිත්‍යවත් විදර්ශනාවයි භාවනාවයි. මෙන්න මේ ස්කන්ධ පංචකයාගේ අනිදුක්ඛානාත්මය බව ධර්මයේ බව තේරුම් ගත්තම් බුදුන් වහන්සේ ස්කන්ධ පංචකයාගේ අනිදුක්ඛානාත්මය බවට පත් වීම බුදු වීම බව තේරුම් ගත්තම් එතන නිවීම බව තේරුම් ගත්තම අනිත්‍යයක් මේ ස්කන්ධ පංචකයාගේ අනිදුක්ඛානාත්මයේ සිටියක් ප්‍රත්‍යක්ෂ වෙන තර හම් වෙන්නේ අනුමුද්දත්වයේ බව තේරුම් ගත්තා. ඒ සඳහා භාවිතා කළ යුතු ධර්මය සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්මයේ බවම තේරුම් ගත්තම අර තුන්සහා කාලේ මොකක්ද දන්නේ කියලා කිව්ව ධම්මං සරණං ගච්ඡාමි වෙනුවට මෙයයි බුදුන් වදාළ ධර්මය මම සංසාර දුක්ඛින් අතුමිදීම සඳහා මෙන්න මේ ධර්මයේ සරණ කර ගන්නවා කියලා කියන්න ඕනේ තරණය කර ගැනීම ආරම්භ වෙනවා. එයයි විංසරයි තුමාවිසින් සසර දුකින් මිදීමට පෙරවන් හැර වෙන සරණක් නැත කියලා වදාරයි කියලා පැහැදිලි කරලා තියෙනවා. දැන් ඔබ හැම දිනකට මේ ධර්ම දේශනාව තුළ මා ඉලි කරන්ට උත්සාහ කළේ කුමක්ද? සලක්ෂණේ කියන වචන තිබුණට ඒ අර්ථය නැත්නම් සම්මාදිට්ඨිය කියන වචන තිබුණට ඒ අර්ථය නැත්නම් ආරි සත්‍ය කියන වචනේ තිබුණට ඒ අර්ථය නැත්නම් අර්ථය බුදුන් වහන්සේ වදාලා අර්ථය නැතුවට තියෙන සරල අර්ථ නම් තවත් අනන්ත මතක ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ සියල්ල පරිණි අර්ථය විනාශය යටපත් වී ගොස් අලුතින් ප්‍රබන්ධ කරන ලද සරල අර්ථවලට ගොනු කරලා නම් තිබෙන්නේ අපට බුදු පියාණන් වහන්සේ වදාළ සිසත් ධර්මයේවත් පුරාණ දෙල කන වෙනුවට අලුත් ඇනවල නේදමුණ දෙන්න වෙලා තිබෙන්නේ. අපි අලුත් ඇනවලට මුලා නොවී පුරාණ බෙර කඳ සොයාම යමු. එවිට අපිට සෙරුවන් පන්සලේ තුන් පොලක නොව අපි හදවතේ එක තැනක තියෙන දෙයක් බවට තේරුම් ගන්න පුළුවන් වේවි. ඒ තේරුම් ගැනීම තුළ ශූන්‍යවන්නේ කිස්ලොම් නියදත් නොව පටිගීද කඩන් නොව රූප වේදනා සංඥා සංකාර විඥානක නිස්කන්ධ පංචකය මම කොට මගේ කොට මගේ ආත්මය කොට ගැනීමෙන් බව වටහා ගන්නට පුළුවන් නුවණක් ලැබේවි. කල්යාණ මිත්‍ර ප්‍රේමයෙන් සද්ධර්මත් සමයෙන් අනතුරුව ඔබ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන බෞද්ධයෙක් බවට පත් වේවි. අනතුරුව ඔබ මෙරිලානව දැන් දැන් මේ මොහොතේම ලෝභක්ඛේ දේසක්ඛේ මොහක්ඛේ නම් මේ ධර්මතාවයන් වලින් නිර්වාණ තෘෂ්ණාව නැති තැන හොයා ගන්න කෙනෙක් බවට පත් වේවි. එසේ කර ගැනීම තුළින් අපට බුදුසසුනේ යට වූ දහම මතුකත අසුන බබලවන්ට තිබුණි. එසේ කිරීමට වගකීම බාර ගන්නා කෙනෙක් බවට පත්වීම තුළින් යුගයේ කාර්යභාරය ඉටු කිරීමට ඔබ හැම දෙනාට ශක්තිය බහිත ලැබේවා. මේ දේශනාව වගේම ඉදිරි අනුශාසනාවන් දෝපනිස් වේවා කියන සුභාශිංසනය ප්‍රාර්ථනය කරමින් ධර්මානුශාසනාව සමාප්ත කරන ලබනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.